කතා කර අඩුයි. කපුගේ දරුවන් තිදෙනෙකුගේ පියකි. මිත්‍ර කපුගේ පුත්‍රයා එංගලන්තයේ ප්ලිමත් විශ්වවිද්‍යාලයේ සංගීත වේදය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගෙන තිබෙනවා. මං හිතන්නේ ඒක කපුගේ අයගේ ප්‍රේමක් අගේ සිහිනයක්. ඒ සිහිනය දැන් සැබෑ වෙලා තියෙනවා. සජනි කපුගේ දියණිය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය සඳහා තෙවන වසරේ අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා. නයනතාරා දියණිය විවාහ වී දැනට විදේශගතව වාසය කරනවා. කපුගේ අයියාගේ ආදරණීය බිරිඳ අපේ ප්‍රේමක්කා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය උපාධි ධාරණියක ලෙසින් තලපත් පිටිය ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ නර්තන ආචාර්යවරිය හැටියට කටයුතු කරනවා. ඔය තමයි කුටුම්බය. දැන් අපි ගීතයට යමු. එදා මේ ගීතය ගැයුවේ ගුණදාස කපුගේ සමග මාලිනී බුලත්සිංහල. අපාතරින් හදිසියේ විය වූ මාලිනී බුලත්සිංහල ප්‍රවීණ ගායිකාවත් අපි මේ මොහොතේ සිහිපත් කරමින් විඳගනිමු. සඳ බැස යන අරුමය, දම්පාටින්ලා සඳ බැස යනවා. ලෝෂන් බුලත්සිංහලයන්ගේ පද රචනය, ගයන්නේ සජනි කපුගේ සමග මිත්‍ර කපුගේ. මේ ගීතයේ රංගනයට රවි බන්දු විද්‍යාපතිගේ නර්තන වින්‍යාසය සමග රාජ්‍ය නර්තන කණ්ඩායම එක් වෙනවා. අපි පිළිගනිමු දෙපළ. රැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් රැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් නෙළුම් පත කරඳි විනිවිදුවක් සේ ළමද තලායහනි ඉන්නම් Thank you.